2014 වසරේ 9 වෙනි මාසේ 14 වෙනිදා භාවනා වැඩසටහන මුළු ලොව සියල්ල දැන ඉගෙනගත් මිනිසාට වඩා විශාල සතුටක් ඇතිවනු ඇත. තම සිත හඳුනාගත් මිනිසාට ලෝකේ සියල්ල දැනගත්තට වැඩි විශාල සතුටක් ඇති වෙනවා. කුමක් හඳුනගත්තොත්ද? තම සිත හඳුනගත්තොත් සිත අවබෝධ කරගත්තොත්. ඒ සිත අවබෝධ කර ගැනීම කියන එක කරන්න පුළුවන්කම තියෙන්නේ යහපත් වූ මිනිසුන්ට, ඒ වගේම ඥානවන්ත වූ මිනිසුන්ට. ඥානවන්ත වෙන තරමටම එයා යහපත් කෙනෙක් බවට නිතැතින් පත් වෙනවා. මොකද හේතුව එයාට හොඳට මඟ පෙන්වනවා. තමන්ගේ ඥානය හරියට දැස පේන මිනිස්සෙකුට නිවැරදිව මඟ පෙන්වනවා වගේ තමයි ඥානවන්තකම කියලා කියන්නේ. ජීවිතේ යහපත් වීමට තියෙන හොඳම ගමන් මඟ. එහෙම නැතුව අපි අරව කරන්න එපා, මේව කරන්න එපා, මේව ශික්ෂා රකින්න කියලා කිව්වට ඒ වැඩි වෙන්නේ නෑ. මනුෂ්‍ය අධ්‍යාත්මය තුලින් ඥානවන්ත වෙලා නැත්තම්. ඒ නිසා තමයි මනුෂ්‍යයාගේ පෞරුෂයේ ඥානය කියන එක වඩා වර්ධනය කරගන්නට අවශ්‍ය කරන්නේ. ඒ ඥානෙ වැඩෙන්නේ කෙසේද? ඒ ඥානෙ වැඩෙන්නේ චින්තාමය ප්‍රඥාවෙන්. චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ මේ හිතන්න පුරුදු වීම. දැන් අපි මේ දේශනාවන් වලදී මේ බොහෝ වෙලාවට හිතන්න පුරුදු කරනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ අපි අමාරුවේ දාන්න මේ කියන කතා. එහෙමත් නැත්නම් මේ උන්වහන්සේගේ දැනුවත් බව පෙන්වන්න, අපි නොදන්නා බව පෙන්නලා එයාගේ ලොකු කම පෙන්වන්න හදනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒකට නෙමෙයි අපි එහෙම කටයුතු කරන්නේ. ඔබේ බැරිකමවත් අපි දැනුවත්කමවත් පෙන්වන්නවත් නෙමෙයි. ඒකේ එකම බලාපොරොත්තුව මොකන්ද? අපි හිතන්න පුරුදු වෙන්න ඕන කියන එක. ඒ හිතන තරමට තමයි අපේ සිතීමේ ශක්තිය, චින්තාමය ප්‍රඥාව කියන එක ගොඩනැගෙන්නේ. ඒ චින්තාමය ප්‍රඥාව ලෝකයට ඇලෙන්න දියුණු කරන්නත් පුළුවන්. ඒ වගේම ලෝකෙන් නිදහස් වෙන්න, ගැලවෙන්න දියුණු කරන්නත් පුළුවන්. ලෝකයට ඇලුනොත් වඩ වඩාත් ඒ සිත වඩ වඩාත් දුකටපත් වෙනවා. මරණින් පස්සේ හරි අපිට ලොකු දුක් ගැහැටවලට පාත්‍ර වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි විද්‍යාව කියන එක මනාව තේරුම් අරගෙන හිත ප්‍රබාස්වර කරන, හිත සැහැල්ලු කරන නිවැරදි දර්ශනයට, නිවැරදි චින්තාමයට අපි පත් වෙන්න උවමනා කරන්නේ. එනිසාවෙන් අපි මේ වැඩසටහන තුල බලාපොරොත්තු වෙන්නේ මානසික සැහැල්ලුව. ඒකට කියනවා චිත්තවිසුද්ධිය කියලා කියනවා. ඒව නැත්තම් හිතේ පිරිසුදුකම කියන එක බලාපොරොත්තු වෙනවා. ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ඔබ මෙතෙන්ට ඇවිල්ලා මොකද කරන්න ඕන? ඔබේ හිත පිරිසුදු කරගන්න ඕන. මගේ දේශනාව අහන්න එපා. මගේ දේශනාව අහගෙන ඉන්න එපා. ඔබේ සිත පිරිසුදු කරගන්න. ඔබේ සිත පිරිසුදු කර ගැනීමට පිණිස තමයි දේශනාව තියෙන්නේ. එහෙම නැතුව තමන්ගේ හිත වෙන තැනක තියාගෙන දේශනාවට අහුම්කන් දීගෙන ඉඳලා ගියාට වැඩක් වෙනවද? වෙන්නේ නැහැ. ඒ නිසා තමාගේ සිත පිරිසුදු කරගන්න පුළුවන් ක්‍රමවේදය කල්පනා කරගෙන තමන්ගේ සිත පිරිසුදු කරගන්න මහන්සි වෙන්න ඕන. ඒ වගේම ධර්ම ගැටලු තියෙනවා. විවෘතව ඒක පක්ෂ වේවා, විපක්ෂ වේවා, හරි වේවා, වැරදි වේවා, තමන් විචාරශීලීව ඒ පිළිබඳව අධ්‍යාත්මය තුළ තර්ක ඇති කරගන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. තමන් පුළුවන් තරම් ගැටලු ප්‍රශ්න විසඳ ගන්න ඕන. ඉතාම අපහසුතාවයකට පත් වෙන නොතේරෙනම ගැටලුවක් දෙකක් තමයි අපි පුළුවන් තරම් අහල විමසලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන, උදව්වක් අරගෙන. ඒකත් තමන්ගේ ප්‍රඥාව දියුණු වෙන්නට උපකාරක ධර්මයක් බවට පත් වෙනවා. ඉතින් මේ ධර්මය අවබෝධ කරගත්ත බොහෝ දෙනෙක් ඉන්නවා, බොහෝ රාශියක් ඉන්නවා. ඒගොල්ලෝ කියන දේ තමයි ජීවිතේ බොහෝ දුක් අඩු වුණා, හිතේ සැහැල්ලුවක් ඇති වුණා නැහැයි කියලා කියන්නේ. ජීවිතේ යම් යම් දේවල් තියෙනවා, නමුත් ඒ මොන දෙයක්වත් අර නිලුම් පතේ කොච්චර දිය වැටුණත් උරාගන්නේ නැති ස්වභාවයක් වගේ හිත සැහැල්ලුවෙන් පාවෙන ගුණයක් ඇති වෙනවා. හිත සැහැල්ලු වෙනවා කියනවා. ඇයි ඒ හිත සැහැල්ලු වෙන්නේ? ඒකට හේතුව තමයි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන වශයෙන් රූප ලෝකයෙන්, ශබ්ද ලෝකයෙන් අපිට ලැබෙන දේවල් උරා ගන්න, මේක උපාදානය කර ගන්න ප්‍රබල බලවේගයක් තියෙනවා. ඒ බලවේගය තමයි පුජ්‍යලත්වය, එහෙම නැත්නම් මමත්වය කියන සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය කියන එක මෙතනින් මේ අපි එලවන්න නටන තොයිලයක්. යාව එලවන්න අවශ්‍යයි. තවම මේක කරලා බලන්න මේක හරිද නැද්ද කියලා. ඒකයි වැදගත්කම. ඒ තොයිලි කොහොම හරි නටලා අපි මෙතනින් එලව ගත්තොත් එහෙම හොඳයි. තොයිලයක් කියනකින් අදහස් වෙන්නේ අපි අධ්‍යාත්මික යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා. දසබිම්බර මාරසෙනග නේද පරාදය කරන මහා යුද්ධයක් මෙතන සිද්ධ වෙනවා. ඉතින් අපි හැමතිස්සෙම බලන්න පුරුදු වෙලා ඉන්නේ කවුද? මම බලනවා. එතන මම සිත එකඟ කරනවා. එතනත් මම භාවනා කරනවා. එතනත් මම මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. එතනත් මම මේ දේවල් අනුමත කරනවා. එතනත් මම. දැන් මම අහන ප්‍රශ්නේ තමයි ඔබේ ජීවිතේ මම නොසිටින්නේ කොතනද? දැන් ඔබට විමසුම් බුද්ධිය ඈ දැන් හැමදෙරට ඔබ කියන්න පුළුවන් නෑ. අයියා කියන්නේ නැත්නම් අපිට මේක කල්පනා කරන් දෙන්න අමාරුයිනේ නේ. ඔබ ඒක කල්පනා කරලා ඔබේ දෙයක් හැටියට ඔබ තේරුම් කරගත්තේ නැති වුණොත් ඒ ධර්මයේ ඔබේ දෙයක් බවට පත් වෙන්නේ, ඒක මගේ දෙයක් වෙනවා. ඉතින් සදාකාලිකව ධර්මයේ මගේ වෙයි, ඔබට අහිමි වෙයි නේ. ඒ නිසා තමයි ඔබට මේ අවකාශය ලබා දෙන්නේ. ඔබ මහන්සි වෙන්න ඕනමයි, මහන්සි වෙන්න නැතුව බෑනේ. ඔබ මහන්නේ මම නොසිටින්නේ කොහෙද? අවතරම මම ඉන්නවා, මම භාවනා කරනවා, මම මේ දේ ප්‍රතික්ෂේප කරනවා, මම මේ දේ අනුමත කරනවා, මම මෙහෙමයි ආදී කෝ මේ ජීවිතයේ යොදන හැම තැනකම මම නොසිටින්නේ කොහෙද? මම නොමැතිව කරන්නේ කොහොමද? කළ හැකි කොහොමද? එතකොට මම සමතනම ඉන්නවා නම් මම කියන පුජ්‍යලයා සම්පූර්ණ ඒව උපාදානයෙන් බැඳීමෙන් අල්ලා ගැනීමෙන් ඒවා තුල තියෙනා වූ දේවල් වල තියෙන වේදනාවල් දරා ගනිමින් ජීවත් වෙන්න ඕන. මම නොසිටින අවස්ථාවක් පිළිබඳව කල්පනා කරනකොට තමන්ට හොයාගන්න පුළුවන් මොන වගේ උත්තරයක්ද? මේ ජීවිතයේ ඇති යම් කාර්යයක් ඇති මේ මම නොවි කරන්න පුළුවන් වැඩ පිළිවෙල. දැන් මේ දේශනාව අහන්න පුළුවන් නම් මම නොවි, භාවනා කරන්න පුළුවන් නම් මම නොවි, ඇවිදගෙන යන්න පුළුවන් නම් මම නොවි, කතා කරන්න පුළුවන් නම් මම නොවි, ඒ උදාහරතර පිළිවෙත කොහොමද අපේ ජීවිතය තුළ ගොඩනගන්නේ? එහෙමනම් එයා මොනතරම් සැහැල්ලුවකින් අධ්‍යාත්මික සහනයකින් ජීවත් වෙන්න හැකියාව තියෙනවද? ඒක ගැඹුරින් හිතර දැනෙන දෙයක්. බාහිර පැවැත්මක් තුළ පේන දෙයක් නෙමෙයි ඒක. ගැඹුරින් සිත්පතුලෙහි දැනෙන දෙයක්. ඔය විමසන්න. විමසන්න. මම නොවි වාසය කරන්න මහන්සි වෙන්න. දැන් එතනත් ආයි බලන්න, එතනත් මමද මේ? මම නොවි ඉන්න උත්සාහ කරන්නේ මමද? නේද? මම නොවි ඉන්න උත්සාහ කරන්නත් එතන යොදා ගන්න එපා මම. එහෙමයි. මොන මමත්වයේ අතහැරපු, ඒ කියන්නේ මේ මමත්වයේ කියන එක ගොනු කරන්නේ මෙන්න මෙහිමයි. උපාදානේ මමත්වයේ කේරක ගොනු කරන්නේ උපාදාන මොනවද හිතන්නේ? රූපය මමයි මගේ ආත්මයයි, වේදනාව මමයි මගේ ආත්මයයි, සංඥාව මමයි මගේ ආත්මයයි, සංඛාර මමයි මගේ ආත්මයයි, විඥානය මමයි මගේ ආත්මයයි, ඇස මමයි මගේ ආත්මයයි, කන මමයි මගේ ආත්මයයි, නාසය මමයි මගේ ආත්මයයි, දිව මමයි මගේ ආත්මයයි, ශරීරය මමයි මගේ ආත්මයයි, සිත මමයි මගේ ආත්මය කියලා සිතුවට පස්සේ උන්න ඉතින් මම කියන එකේ වැඩ. ඊළඟට දුක් විඳිනවා කවුද? මම දුක් විඳිනවා. සැප විඳිනවා කවුද? මම සැප විඳිනවා. ඒ නිසා මමත්වය හැම තිස්සෙම පිච්චෙනවා. මමත්වය හැම තැනම පිච්චෙනවා. මේ සංවේදීතාවයන් වල ඉන්න ජීවිතය කියලා කියන්නේ සැප දුකින්දත් දුක් වින්දත් ඒ ජීවිතේ මොනවද වේදනාවක් තියෙනවා විසඳ ගන්න බැරි පීඩාව කියන එක තියෙනවා. අපි ගොඩාක් දෙනෙක් හිතුවා මේ පීඩාව වළක්ව ගන්න පුළුවන් ජීවිතේ මේ දුක තියෙන්නේ මේ මුදල් නැතිකම, එහෙම නැත්නම් රස්සාවක් නැතිකම, ආදී කොට ඇති කියලා දේවල් බලය නැතිකම, නිලය නැතිකම කියලා හිතනවා. ඒ දේවල් තුලින් තව තවත් ඒ මිනිස්සු පිච්චෙනවා. නේද? ඒව ඇඟිලි පැටලෙන්න පැටලෙන්න තව තවත් ඒවෙන් පිච්චෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ දේවල් නොතිබ්බත් පිච්චෙනවා, තිබුණත් පිච්චෙනවා. එතන නැති කෙනත් පිච්චනෝ, නැති ගමින් තියෙනකොට පිච්චනෝ තියනවා කියන කාරණේ. ඒ නැති එකවත් තියෙන එකවත් වැදගත් නැහැ. ජීවිතේ නිලතල තානාන්තර නැහැයි කියන කෙනා එයා විශේෂ සුදුසුෙක් නෙමෙයි. ඒක වැදගත් නැහැ. ඒ වගේම තියෙනවයි කියන එකත් විශේෂ සුදුසුකමකුත් නෙමෙයි. ඒකත් වැදගත් නැහැ. ඇයි? ඒ ඔක්කොම ටික මොනවද? සඤ්ඤා මාත්‍රයක් විතරයි. සඤ්ඤා මාත්‍රයක් විතරයි පරමාර්ථයට එනකොට සඤ්ඤාවක් විතරයි. මොකන්ද? පුජ්ජල සඤ්ඤාව. පුජ්ජල සඤ්ඤාව කියන එක මතුව එනවත් එක්කම තමයි ඊළඟට රූපය මගේ, ශබ්දය මගේ, ගන්ධය මගේ කියලා ඉන්ද්‍රිය ග්‍රහණය සිද්ධ වෙන්නේ. පුජ්ජල සඤ්ඤාවෙන් අවදි වෙන්නේ නැත්තම් එයා ඇස මගේ වෙන්නේ නැහැ, කනනාසය මගේ වෙන්නේ නැහැ, විඳින්නෙක් විඳවන්නෙක් නැහැ. විඳින්නේ විඳවන්නෙක් ඒ ජීවිතය තුල නැහැ. ඒ ජීවිතේ වඩා ලස්සනයි. මමත්වයේ නිසා මමත්වයෙන් යුක්ත මිනිසෙක් කියලා කියන්නේ කරත්තේ ගෙලබැඳි ගවයෙක් වගේ. සීලුම මමත්වයෙන් යුක්ත සීලුම ආගම්වලට අදාළ අය. ඒයි මොකද හේතුව? ඒ කරත්තේට මොනෝ පටවනෝද කියලා ඒ ගුණා දන්නවද? මං අහන ගොරා දන්නවද කරත්තේ මොනවද තියෙන්නේ කියලා? දන්නේ නැහැ. ඒ වගේම මේ මමත්වයෙන් යුක්ත මිනිස්සු තමන්ගේ ඔළුවේ මොනවද පටව ගත්තේ කියලා මේ මිනිස්සුම දන්නවද? මේ මිනිස්සු දන්නේ නැහැ. දෙයියෙක් ඉන්නකොත් ඉන්නවා කියලා ඇදයි යනවා. දෙයියෙක් නැහැ කිව්වොත් නැහැ කියලා ඇදයි යනවා. ලෝකේ හතරස් කිව්වොත් ඒකත් ඇදයි යනවා. ලෝකේ පැතිලිය කිව්වොත් ඒකත් ඇදයි යනවා. ඒක නෙමෙයිද ලෝකේ තියෙන්නේ? එහෙමනම් කරත්තයක් ඇඳගෙන යන කෙනෙක් හා සමානයි මමත්වයෙන් යුක්ත කියලා. ඒ කරත්තේ පටවන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මොනවා හරි සංකල්ප ටික අපට ලුණාම ඒ සංකල්ප වල තමයි ගමන් කරන්නේ. ඉතින් යම්කිසි කෙනෙකුට පුළුවන් නම් මේ කරත්තේ ලිහන්න ඈ තමන්ගේ අර තියෙන කරත්ත ඇදගෙන යන ස්වභාවයෙන් ඒ ආත්මයෙන් තමයි නිදහස් වෙන්න. මෝහය කියන එකනේ අපි කියන්නේ නේද? මෝහය කියන එක තමයි අර ගවය කියලා කියන්නේ. එතකොට මේ ගවය කියන එකෙන් අපි නිදහස් වුණාම මොකද වෙන්නේ? ඡායාව අනපායිනේ. ඊළඟට එන්නේ මොකද්ද? එයාගේ ජීවිතේ සෙවණැල්ල පස්සෙන් එනවා වගේ වෙනවා. මොකද්ද? මේ මමත්වයෙන් නිදහස් වුණොත් එයාගේ ජීවිතේ සැහැල්ලුයි. සෙවණැල්ල පස්සෙන් ආවට ප්‍රශ්නයක් නැහැ නේ, කිසි බරක් තියනවද? සෙවණැල්ල පස්සෙන් එනවා වගේ තමයි ජීවිතේට සැහැල්ලුව තියෙන්නේ. ඒත් මෝහයෙන් මමත්වයේ කියන දේ කර තියාගත්ත ගමන් මොකද වෙන්නේ? ඉතින් Taman නිතරම Tamanගේ ජීවිතේ සැහැල්ලුව ඇති කරගන්න කල්පනා කරන්න. දැන් මට දැන් ඔබේ ජීවිතේ ධර්මයේ ඔබ දකිනවා. ජීවිතය අවබෝධ කරගන්න මොකද්ද මට ඇති වාසිය? මට කිසිම වාසියක් නැහැ. නේ? ඒක ඔබේ ජීවිතේ දෙයක් නේ. නේ? ඒකයි මේ ධර්මයේ තියෙන දේ. ඉතින් සමහර අය එක එක විදිහට හිතන මේ මට මොකවත් විකෘති කරන්න ඕනද? මම මොකටද? මට එහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ප්‍රකෘති කරන්න ඕනද? එහෙමත් දෙයක් මට අවශ්‍ය නැහැ. මේ සමහර උදවිය ලෝකෙ දැනගත්ත පමණින් ඒගොල්ලෝ ධර්ම මතයට ගැලපෙන්නේ නැති නිසා තමන්ගේ තර්කයට ගැලපෙන්නේ නැති නිසා අපි ඉගෙන ගත්ත බුද්ධ ආගම මේකයි කියලා ඔන්න ඒකට. ඒ තමයි විශ්වාසය කියන්නේ, ඒක තමයි, ඒක තමයි පදපරම භාවය කියන්නේ, ඒක තමයි. ලේබලේනි ලෝකෙ මිනිස්සු සියලුම දෙනා ළඟ තියෙන ලේබලේ. ආධ්‍යාත්මික සුවතාවය කියන එක නැහෙනේ. බෞද්ධයෝ ළඟත් ඒක නැහැ. මුස්ලිම් අයත් ළඟත් ඒක නැහැ. ඊට පස්සේ කතෝලික අයත් ඒක නැහැ. පිටින් අපි හොඳට මේ කප් එක දාගෙන කොණ්ඩේ ස්ට්‍රේට් මොනවද කරගෙන යන දඩ පිටි ගාලා දුවනෝ එහෙම නේ. එහෙම හිටියාම ජීවිතේ අපි ප්‍රබුද්ධයි කියලා හිතෙන්න පුළුවන්. අපිට පිටින් බෑ. මිනිස්සෙක් වෙන්න පිටින් පුළුවන් කමක් නෑ. අපිට අධ්‍යාත්මය තුලින් මිනිස්සෙක් වෙන්න පුළුවන්. අධ්‍යාත්මය තුලින් මිනිස්සෙක් වන්නට නම් තමා දැකිය යුතුයි. තමාගේම වන දෑ දැකිය යුතුයි. දැන් සරලම කෙනෙකුට තමා දැකිය යුතුයි කිව්වහම එක් දෙයක් කියයි. මේ ශරීරයේ තියෙන ලේ යට මස් නහර ආදී ටික දිහා බල්ලා කිය මේ මමයි කියලා. ඒ මමද? නෑ. එහෙම නැත්තම් සිතුවිලි පද්ධතිය දිහා හොයලා කියයි ආ මේ මමයි කියලා. ඒ මමද? එහෙනම් මේ සිතුවිලි පද්ධතියක් හැටියට අපි දරාගෙන ඉන්නේ මොකක්ද? බහුමතයක්නේ. බහුමත තියෙන්නේ පුජ්‍යල මතයි. ඒ මතේ අරුණට පස්සේ තියෙන්නේ මොකද්ද? තමන්ගේ මතයක්. එතකොට පුජ්‍යල මතයයි බහුමතයයි කියන එක අත්හැරියට පස්සේ, කියන්නේ තමන්ගේ මතයයි අනිත් අයගේ මතයි ඔක්කොම ඔළුවෙන් නිදහස් කළාට පස්සේ මොකද්ද තියෙන්නේ? අන්න පිනුතුල් තථාගත දර්ශනය. එතන තමයි උපදින්නේ තථාගත දර්ශනය. එතන බහුමතත් නැහැ, පුජ්‍යල මතත් නැහැ. ඒ මොහොත දකින්න කෙනෙක් නොවි ඒ මොහොත දකින්න කෙනෙක් නොවි ඒ මොහොත දකින්න තර් කෙනෙක් නොවි කියන්නේ හැඩ ගැහිලා බලනවද නැහැ, හැඩ ගැහිලා බලනවත් නෙමෙයි, වෙනස් කළ බැලීමකුත් නෙමෙයි, එකඟව බැලීමකුත් නෙමෙයි, විරුද්ධව බැලීමකුත් නෙමෙයි. ওই දෙයට කියන්නේ දුටු දේ දුටු පමණයි කියලා. දුටු දේ දුටු පමණයි කියන එක හරි ගැඹුරු වචනයක්. ඒක රහතන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්න තරම් ප්‍රබල දෙයක්. දුටු දේ දුටු පමණයි. දුටු දේ දුටු පමණ නම් ඒ ආකාරයෙන් බැලූ කෙනාට ඒ පිළිබඳව වර්ණයක් කිව හැකිද? බෑනේ. දැන් වර්ණයක් කිව්වොත් මොකද වෙන්නේ? එයා දුටු දේ දුටු පමණ නෙමෙයි, ඔහු වර්ණය අරගෙන තියෙනවා. එහි හැඩයක් කිව හැකිද? දුටු දේ දුටු පමණ නෑ. මේ හැඩයක් එහෙම නෑ අරන් තියෙනවා. ඉතින් මේ අර ධාරු චීවර කියන කෙනාට ඒ කියපු ගාථාවේක සඳහන් වෙන්නේ තාව ගැඹුරු කාරණය. එහෙමනම් දුටුවා කියන කාරණේටවත් දුටුවේ නැහැ කියන කාරණේවත් නෙමෙයි මෙතන පැහැදිලි වෙන්නේ. මේ දැකීම කියන එක ඉක්මවනවා. මොකද්ද කරන්නේ? දැකීම කියන එක ඉක්මවනවා. දකින්නේ නැහැ. දකින්නෙක් නැහැ. දැකීම කියන එක ඉක්මවනවා. දකින්නෙත් නැති තැනින් ලෝකේ දකින්නකොට තමයි අර දුටු දේ දුටු පමණයි කියන සුවිශේෂ අන්දමේ ලෝකේ අපිට පේන්නේ. ඒක පුජ්‍යලත්වයට පේන එකක් නෙමෙයි. දැන් අපි හැම දෙයක්ම බලන්නේ මේ පුජ්‍යලත්වයේ යොදවල බලනවා. මේ පුජ්‍යලයලව මේ දේ කරගන්න. දැන් අපි ගානක් හදාගන්න අපි ඉස්සරහට ගන්නෙත් අපේ පුජ්‍යලත්වේනේ. ප්‍රශ්නයකට විසඳුමක් ගන්නත් අපි ඉස්සරහට ගන්න පුජ්‍යලත්වේනේ. හරි, එහෙම විසඳ ගන්න පුළුවන්. ලෝකීය දේවල් එහෙම විසඳ ගන්න පුළුවන්. ඒත් හොඳට මතක තියාගන්න ඕන, නිවන් දකින්නේ පුජ්‍යලය නෙමෙයි. ඒ නිසා ඔබ පුජ්‍යලය ඉස්සරහට දාගන්න එපා. මම ස්ත්‍රියක් මේ කියලා නිවන් දකින්න හදන්න යන්න එපා. මම පුරුෂයෙක් කියලා නිවන් දකින්න යන්න හදන්න එපා. මම අහවල් කෙනා කියලා නිවන් දකින්න හදන්න යන්න එපා. කෙනෙක් හැඩයට නිවන් දකින්න බෑ. නිවන් දකින්න උත්සාහ කළොත් කෙනෙක් හැඩයට මොකද වෙන්නේ? මහන්සියක් දැල්ලෝ, වෙහෙසක් දැල්ලෝ, කමක් නෑ. ඒ වෙහෙස තුල තමන් අවබෝධයටපත් වෙන්න මම මේ වෙහෙස වෙන්නේ පුජ්‍යලත්වයේ තුලින් මේ නිවන් දකින්න යන්න හදන නිසයි කියලා. පුජ්‍යලත්වයෙන් තොරවයි නිවන් දකින්න පුළුවන්. එවනම් පුජ්‍යලයක හැටියට නොපිහිටන තැනයි, නොපිලිගන්නා තැනයි අපිට හැකියාව තියෙන්නේ නිවන් අරමුණු කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ ස්වභාවය තමන් අත්විඳින්න තේරුම් කරගන්න. පුජ්‍යලත්වය නැතිවයි අපිට නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා නිතරම පුජ්‍යලත්වයෙන් බැහැර කරගෙනම මනස, පුජ්‍යලත්වයෙන් බැහැර කරගෙනම මනස ධර්ම ගවේෂණය කරන්න ඕන. දැන් පුජ්‍යලත්වයෙන් බැහැර කරගෙන ඇයි එහෙම ගවේෂණය කරන්න කියලා කියන්නේ? එක පාට පුජ්‍යලත්වයේ බැහැර වෙන්නේ නැහැ. නමුත් ඔබ පෙර සංකල්පවලට වැටිලා, තමන්ගේ මතවාදවලට වැටිලා, අනුන්ගේ නොයෙකුත් කියුම් වලට අහුවෙලා ප්‍රශ්නය වැඩි වෙනවා වෙනුවට ඔබට හැකියාව ලැබෙනවා එවලේවලේ තමන්ටම ආවේනික ක්‍රමයකට ධර්මය තේරුම් ගන්න. පුජ්‍යලත්වය බැහැර කරගෙන කටයුතු කරන අවස්ථාවේදී තමන්ට ලැබෙන තමන්ටම ආවේනික ක්‍රමයකට ධර්මයේ ප්‍රගුණ කරගන්න. ඒක ඔබේ දෙයක්. මේ ධර්මය අවබෝධ වුණොත් එහෙම ඒක ඔබේ දෙයක් බවට පත් වෙනවා. ඒක කාගේවත් දෙයක් නෙවෙයි. ඔබේ දෙයක් කියලා කියන්නේ පුජ්‍යලත්වයෙන් තොර වූ අවස්ථාව. පුජ්‍යලත්වයෙන් තොර වූ අවස්ථාව. මේක ඉතාම සරල සිද්ධාන්තයක්. ඉතාම සරලයි. ඒ සරල ඒවා අපිට පේන්නේ නැහැ. අපි සරල දේවල් ගැන හිතන්නේත් නැහැ. නේද? අපිට පේන ටික පේනුණා වගේ නොපෙනෙන ටික නොපෙනුණා වගේ. දැන් බලන්න මේ මොහොතේ ඔබ සියලු දෙනාටම ඔබේ මූණ පේන්නේ නැහනේ. නේද? ඔබේ මූණ අනුන්ට පේන්නේ. අන්න ඒ වගේ දෙයක් ඔබේ මූණ බලනවා වගේ දෙයක් මනසටත් එන්නේ මමංකාරයෙන් සිතුවිලි පද්ධතිය පේනවා මමංකාරයෙන් මමත්වේ පේන්නේ නෑ එහෙමනම් අපි දිහා බලන්න ඕන මමත්වේ දිහාද බලන්න ඕන මමත්වයෙන් මමත්වේ දිහා බලන්න නෙමෙයි කියන්නේ මමත්වයේ දුර වෙන විදියට මමත්වයේ දිහා බලන්න ඕන. හැම විටම කිසිවක් උපාදානය කරගන්නට අපි පෙළඹෙනවා. කිසිවක් උපාදානය කර නොගන්න අවස්ථාවට අපි එන්න ඕන. එවිට අර කෙනා පුජ්‍යලයා මෙහෙවන අවස්ථාව නැහැ. පාලකයා නැහැ. පාලකයා අනවශ්‍යයි. ඒකට පාලකයා නැති වෙනවා. හැබැයි අවබෝධයෙන් පස්සේ එතකන් ඔබ උත්සාහ කරන්න ඕන උපාදානයටත් හසු නොවි වීර්ය කරන්න ඕන නිදහස් වෙන්න. ඉන්ද්‍රයන්ටත් බැඳෙන්නේ නැතුව මමත්වයට බැඳෙන්නෙත් නැතුව උත්සාහ කරන්නත් ඕන නිදහස් වීම සඳහා. දැන් උත්සාහ නොකරම දැන් මමත්වයට බැඳෙනවා නේද? උත්සාහයක් කියලා උත්සාහ නොකරම හිටියොත් මොකද වෙන්නේ? අර පරණ එක්කෙනාව තමයි හැමදාම ඉන්නේ. උත්සාහ කරන්නත් ඕන මමත්වයට නොබැඳී උත්සාහ කරන්නත් ඕන. එතන බැඳීම් තුල ඒ තැනම ඒ බැඳීම් නිදහස් කරන්න ඕන. දැන් ග්‍රහණය කිරීම කියන එක තදින්ම කරන්න කියලා කිව්වොත් ග්‍රහණය කරන්න කිව්වොත් කොහොමද ඒක කරන්නේ අපි? බලන්න දැන් ඔබේ සිතේ ඇති දේ ඔබ තදින්ම ග්‍රහණය කරන්න බලන්න ඉස්සෙල්ලා. සිත තදින්ම ග්‍රහණය කරන්න. අතහරින්න නෙමෙයි කියන්නේ ග්‍රහණය කරන්න. බලන්න ග්‍රහණය කළා. සිතේ ඇති දේ කවරක්ද ඒ දේ ග්‍රහණය කරන්න. තදින්ම ග්‍රහණය කරන්න. කුමක්ද අහුවෙන්නේ කියලා බලන්න. සාමාන්‍ය විදියට නෙමෙයි තදින් ඒ දේ හිතේ ග්‍රහණය කරන්න. මොකද තියෙන්නේ ඒ දේ හොඳින් ග්‍රහණය කරන්න. අපි කලින් මතක් කළේ සිතේ තියෙන සියල්ල හොඳින් ඇති දේ ග්‍රහණය කරන්න කියලා. දැන් අපි මතක් කරනවා ඔය සිතේ තියෙන සියල්ල අතහරින්න කියලා. බලමු අපිට ග්‍රහණය කිරීම කියන එක කොයි විදියටද අහුනේ, අතහැරීම කියන එක කොයි විදියටද අහුවෙන්නේ කියලා බලමු. ඔබ අතහරින්නේ කොයි විදියටද, ග්‍රහණය කරන්නේ කොයි විදියටද? ග්‍රහණය කරන්න කිව්වහමද ඔබට අතහැරෙන්නේ, අතහරින්න කිව්වහමද ඔබට ග්‍රහණය වන්නේ? හරි. දැන් ඔබට ග්‍රහණය කරන එකද පහසුවක් දැනුනේ? අත්හරින එකද පහසුවක් දැනුනේ? අන්තර බලන්න ආත්ම ගවේෂණයෙන් පරීක්ෂණයක් මේක. දැන් ඒ කාරණේ අපහසුවක් දැනෙනවා නම් ඊළඟ කාරණේ තමයි මේ ග්‍රහණය කිරීමයි අතහැරීමයි දෙකම ඉවත් කරන්න. ඔබ මුලින්ම ග්‍රහණය කළා, ඊට පස්සේ අතහැරියා, දැන් අතහැරීමයි ග්‍රහණය කිරීමයි දෙකම අත්හරිනවා. ඒක සුවිශේෂී වෙනස් පීවරක් වෙන්නම ඕන. ඒ කියන්නේ ග්‍රහණය කිරීමට සමාන වෙන්නත් බෑ, අතහැරීමට සමාන වෙන්නත් බෑ. ග්‍රහණය කිරීමයි අතහැරීමයි දෙකම අත්හරිනවා. හොඳට ගලපලා ගන්න ඕන. මගේ ග්‍රහණය කිරීම කියන්නේ කුමක්ද? මගේ අතහැරීම කියන්නේ කුමක්ද? දැන් මේ තුන්වෙනි අවස්ථාව වන ග්‍රහණය කිරීම හා අතහැරීම කියන කිනුත් වෙන් වී, ඒ දෙකින්ම වෙන් වී වාසය කිරීම සුවිශේෂී අවස්ථාවක් කරගන්නත් ඕන. බලන්න මේ අත්දැකීම ඔබ ලබන්න. නැයි අපි අවස්ථා තුනක් ප්‍රකට කරගත්තා. එකක් ග්‍රහණය කිරීම, අනිත් එක අතහැරීම. ඊළඟට අතහැරීමත් ග්‍රහණය කිරීමත් අතහැර වාසය කිරීම. ඒ අවස්ථාවත් අතහැරිනවා. මොන අවස්ථාවද? අර තුන්වෙනි අවස්ථාවත් අපි අතහරිනවා. හතරවෙනි අවස්ථාවකට පත් වෙන්නෙත් නැහැ. අන්නේ ඔබ ප්‍රකට කරගත යුතු කාරණයක්. ග්‍රහණය කිරීම කියනක උන් අතහැරියා, අතහැරීම කියනකත් උන් අතහැරියා. එතකොට ග්‍රහණය කිරීමකුත් නැති අතහැරීමකුත් නැති අවස්ථාවට ආවා. මුලින් ග්‍රහණය කළා, ඊට පස්සේ අතහැරියා, ඊට පස්සේ අතහැරීමයි ග්‍රහණය කිරීමයි දෙකම අතහැරියා. ඒ අවස්ථාවත් දැන් අතහරිනවා. හතරවෙනි අවස්ථාවකට පත් නොවේ. එය ප්‍රකට කරන්න, එය අවබෝධ කරගන්න, හොඳින් කල්පනාවට ගන්න ස්වාමීන් වහන්සේ පෙර කිව් සියලු කරුණු. ඔබ ග්‍රහණය කිරීම කියන එක සිදු කළා. ඒකට ප්‍රතිවිරෝධ වූ අතහැරීම කියන එක සිදු කළා. ඊළඟට ග්‍රහණය කිරීමත් අතහැරීමත් නතර කිරීම කියන එක සිදු කළා. තුන්වෙනි අවස්ථාවේ සිටියා. තුන්වෙනි අවස්ථාවේදී අපි කිව්වා මේ තුන්වෙනි අවස්ථාව අතහරින්න හතරවෙනි අවස්ථාවකට පත් නොවි කියලා. ඒ වචනේ තියෙන ගැඹුරු අරුතක් තේරුම් අරගෙන අර කරුණු සියල්ලත් සම්පූර්ණ කරගෙන ඔබේ අවස්ථාවට පත් විය යුතුයි. ඒ තුන්වෙනි අවස්ථාවෙනුත් නිදහස් වෙන්න හතරවෙනි අවස්ථාවකට නොවැටි. මමත්වයට නොවැටෙන වීරිය ඇතිව නියම විදියට ඒ ධර්මානුකූල අතහැරීම දිගටම පුරුදු කරන්න. ඒ කියන්නේ චේතනාවකට, දෘෂ්ටියකට, සංකල්පයකට, අරමුණකට හසු නොවි, චේතනාවකට හසු නොවි චේතෝ විමුක්තිය පුරුදු කරන්න. ඒ කියන්නේ හිතේ හිස් බව නෙවෙයි. කියන්නේ චේතනාවක් නැහැ. චේතනාව කියන්නේ මෙසේ විය යුතුයි, මෙසේ නොවිය යුතුයි, මෙය මෙසේ, මෙසේ නොවේවා, මෙසේ මෙසේ වේවා කියන චේතනාවක් නැතුව අර මහා ශූන්‍ය භාවය, මහා හිස් බව කියන එක උදා වෙන්නේ හිස් බවට එහා. කියන්නේ සංඥාවක් නෑ, සංඥා නිරෝධය. අසඤ්ඤත නෙමෙයි, අසඤ්ඤතත් නෙමෙයි, සංඥතත් නෙමෙයි. අන්නේ ආකාරයෙන් ඒ ප්‍රකට වෙන ඒ ගුණය මමත්වයට නොවැටෙන වීරියෙන් පුරුදු කරන්න ඕන. එසේ පුරුදු කිරීම තමන්ට හිත පිණිස යහපත පිණිස හේතු වෙනවා. ඒ තමයි පුජ්ජලත්ව ඉක්මවා යෑම කියලා කියන්නේ. මේ භාවනා කියලා කියන්නේ ඔබගේ සසර කතර ඉතරවන්නට තියෙන ඔරුව. දැන් ඔබ භාවිතා කරන මේ වැඩපිළිවෙලත් ඔබ අතහරින්නට බලාගෙන තමයි භාවිතා කරන්න ඕන. ඔරුව තමයි ඔබ මේ නැගලා යන්නේ. අධ්‍යයනය, පරේක්ෂණය, විදර්ශනාව, ධර්මානුශාසනාව, ඒ සියලුම කරුණු වලින් සෑදෙන්නේ ඔබේ ඔරුව. ඔබේ ඔරුව මඟ තබා යන්නට කල්පනා කරගෙනයි ඔබ ධර්මය ප්‍රකට කරන්නේ. මඟ නෙමෙයි, ඉවුරේ. එකට උනාට පස්සේ ඉවුරේ තබා යෑමට කල්පනා කළා තමයි ඔබ මේ ධර්මය ප්‍රකට කළ යුත්තේ. ඒ කියන්නේ ඔබ මේ මොහොතේ පාවිච්චි කරන දේත් ඔබ අතහැරීමෙන් භාවිතා කරන්න ඕන, පාවිච්චි කරන්න ඕන. ඒකත් අපි ගෙනියන්නේ. මොනවද ගෙනියන්නේ? ගෙනියන්නේ මට අයිති දේ පමණයි. මොනවද මට අයිති දේ? සැහැල්ලු නිදහස පමණයි මට අයිති දේ. ඔය බරට පැටලලා තියෙන හැම දෙයක්ම මොනවද? මට අයිති නැති දේවල්. සම්මුතියෙන් මේ දේවල් මේ විදියට තිබුණා වේ. තාම නිවැරදි විදියට. අරමාර්ථය තුළින් අපි සම්පූර්ණයෙන්ම මේ සියල්ල ඉවත් කළ යුතුයි. ඔබ භාවනා කරන්නේ කිසිවෙක් නොවීනම්, එය වැදගත්. ඔබ භාවනා කරන්නේ කිසිවෙක් වීනම්, එය නියම භාවනාව නොවේ. ඔබේ භාවනාව තුළ ඔබ කිසිවෙක් නොවුණු බව ඔබට දැනෙනවා නම්, කිසිදු අන්තයකට, දෘෂ්ටියකට, පුජ්‍යලත්වයකට නොඇතුණු චේතනාවක් ජනිත නොකරන ලද අපූර්වත්වය තුළ නම් ඔබ වැඩින්නේ. ඒක බොහොම වැදගත්. ඒකට කියනවා සංඥා නිරෝධයෙන් යුක්තව සිටීම. සංඥා නිරෝධයි මුළු පටිච්ච සමුප්පාදෙම. මේක නිරෝධයි. පංච උපාදානස්කන්ධයත් නිරෝධයි. ඉන්ද්‍රිය හයනුත් නිරෝධයි. ඒකලු නිදහස්. අන්න එහෙමයි භාවනාව වැඩෙන්න ඕන. ඉන්ද්‍රිය හයෙන් නිදහස්ව, පංච උපාදානස්කන්ධයෙන්, පටිච්ච සමුප්පාදයෙන් නිදහස්ව තමයි වැඩෙන්න ඕන. එවිට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන්නේ. දැන් බලන්න, ඉන්ද්‍රිය හයෙන්, පංච උපාදානස්කන්ධයෙන් වෙන්නුනා කියලා කියන්නෙම තමන් හිත ස්පර්ශ කරන්නේ කියන එක. කාලීය ධර්මතා ලබන්නේ නැහැ කියන එක. පුජ්‍යලත්වයේ මනස පාවිච්චි කරන්නේ නැහැ කියන එක. එහෙමයි. දැන් එතකොට මේක වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන්න දෙයක් නැහැ. සියල්ල නිදහස් කළාට පස්සේ එතන ඉඳලා ක්‍රියාත්මක වීම ස්වභාවය බාර ගන්නවා. මනසේ ස්වභාවය කියන එක තථාගතත්වයේ කියන එක බාර ගන්නවා. සියල්ල කියන මම කියන පුජ්‍යලත්වය තුළ පදනම් වූ සියල්ල අත්හලාන පස්සේ මනසේ ස්වභාවය එතන ඉඳලා ඔබේ මනස බාර ගන්නවා. ස්වභාවය බාරගත්තට පස්සේ එතන ඉඳලා මනසේ තියෙන්නේ තථාගතත්වය. ඒ කියන්නේ පුජ්‍යල මත වැඩ කරන්නේත් නැහැ, බාහිර මත බහුමත වැඩ කරන්නේත් නැහැ. අත්වාද පරවාද නැහැ. එතන ඉඳලා තියෙන්නේ තාම ස්වභාවිකත්වයක්. ඒ ස්වභාවිකත්වය විඳින්න බෑ. නොවිඳින එකම තමයි සැප. ඒ ස්වභාවිකත්වය ග්‍රහණය කරන්න බෑ. ග්‍රහණය කිරීමට නොහැකි කවම තමයි සෝය. ඒ ස්වභාවිකත්වය දකින්න බෑ. දැකීම ඉක්මෝපු ස්වභාවයම තමයි සෝය. ඒ ස්වභාවිකත්වය තුළ පුජ්‍යලත්වය රඳව ගන්න බෑ. ඒ පුජ්‍යලත්වයෙන් තොරව සිටීමම තමයි සෝය සැපය. ඒ නිසා එතනකට අපි කියනවා නිවුණු තැනක්. නියුණු තැනක. ඒක දුක් වේදනාවකුත් නෙමෙයි, සැප වේදනාවකුත් නෙමෙයි, උපේක්ෂා වේදනාවකුත් නෙමෙයි. වෙන කිසිම ආකාරයක මානසික වේදනාවක් ගෙනල්ල දෙන්නේ නැති අවස්ථාවක්. එතන මෙහෙවන්නේ නැහැ. එහෙනම් ස්වභාවය ස්වභාවිකව තේරුම් ගන්න ඕන. ඒසා පුජ්‍යලත්වයට කරන්න පුළුවන් ඉන්ද්‍රියන් තුල කාර්යයන් පමණයි. ඉන්ද්‍රියන් ඉක්මවීම සඳහා පුජ්‍යලත්වය කියන එක ඉක්මවන්න ඕන. ඒකයි වැදගත්. පුජ්‍යලත්වය ඉක්මවන්න ඕන. පුජ්‍යලත්වයෙන් නිදහස් වීම සඳහා ඉන්ද්‍රිය ඉක්මවීම සිදු වෙන්න ඕන. පුජ්‍යලත්වයෙන් නිදහස් වීම උදෙසා සංඥා නිරෝධයි, නාම රූපත් නිරෝධයි, සලආයතනත් නිරෝධයි, පස්සත් නිරෝධයි, ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්සත් නිරෝධයි. නිරෝධයි කියන්නේ වයි නිදහස්. තියෙන එකම ගැටලුව තමයි හාමුදුරුවනේ තේරෙන්නේ නෑ. ඒක තමයි තියෙන ගැටලුව. මං අහන්නේ තේරෙන දෙයක්මද ඔබට ඕන? නොතේරෙන දෙයක් එපාද? නේද? තේරෙන දෙයක්මද ඕන? ඇයි නොතේරෙන දෙයක් එපාද? ඒ නිසා මා මේ ඔබට ලබා දෙන ධර්මයේ තියෙන්නේ නොතේරෙන දෙයක්. ඒක හරි සෞම්‍යයි, මෘදුයි, අනතිමානී ගුණයෙන් යුක්තයි, සාන්තයි, ප්‍රණීතයි. මොකක්ද මේ නොතේරෙන ධර්මය? එසා ඔබෙන් අහන්නේ තේරෙන දෙයක්මද ඔබට ඕන? තේරෙන්නේ මොනවද? මෙන්න මෙච්චරයි ඔබට තේරුම් ගන්න පුළුවන්. ඇහැට රූප, එහෙම නැත්නම් පේන ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. මේක හොඳයි නරකයි මධ්‍යස්ථයි කියලා. කනට ඇහෙන ඕන ශබ්දයක් තේරුම් ගන්න පුළුවන්. නාහිර දැනෙන දෙයක් තේරුම් ගන්න පුළුවන්. දිවට දැනෙන දෙයක් තේරුම් ගන්න පුළුවන්. ශරීරයට දැනෙන දෙයක් තේරුම් ගන්න පුළුවන්. ඒ ඉන්ද්‍රයන් පහෙන් එකතු වෙච්ච දේවල් ඉතින් තව තවත් නිර්මාණ කරලා හදා ගන්න. මනෝ ස්වභාවයෙන් Tamanටම හීනයක් හදා ගන්න පුළුවන්. මනෝ කියන්නේ ඒකනේ, හීනයක් හදා ගන්නවා, මවා ගන්නවා. ඔච්චරයි තේරෙන්නේ. ඉතින් ඔබ තේරෙන ලෝකේ නේද හැමදාම ජීවත් වෙන්නේ? ඈ ඔබ හැමදාම ජීවත් වෙන්නේ තේරෙන ලෝකේ. තේරෙන ලෝකේ දුක් සහිතයි, වේදනා සහිතයි කියපු නිසා තමයි මේ නොතේරෙන ලෝකේ හොයාගත්තේ. ඒ නොතේරෙන ලෝකයට කියන්නේ ලෝකෝත්තර ධර්මය කියලා. ඒ අවේදීත ධර්මය, වේදනාවක් විඳිනවනම් නේ තේරෙන්නේ නේද? අවේදීත ධර්මය, නිරෝධ සාගත ධර්මය කියලා කියන්නේ ඒකයි. ඒකට වෙනම නමක් ගෙනාවේ ඒකයි ලෝකෝත්තර ධර්මය, නොතේරෙන ධර්මය. ලෝකය තුල තියෙන ඒවා ඕන එකක් තේරෙනවා, ලෝකෝත්තර තියෙන දේ තේරෙන්නේ නැහැ. එනිසා ඔබ මගෙන් ඉල්ලන්න එපා තේරෙන බණක් කියන්න කියලා. මම හැමදාම කියන්නේ නොතේරෙන බණක්. කැමති නම් එන්න නැත්නම් යයි. මම හැමදාම කියන්නේ නොතේරෙන බණක්. ඉතින් මම මේ නොතේරෙන තැනට ආවා. මට ඒක හරි සැපයි සුවයි. ඒක නිසා මම අනිත් අයටත් කියනවා ඒ නොතේරෙන තැනට එන්න. ඈ ඒ නොතේරෙන තැනට එන්නේ නොතේරෙන තැන හරීම සුවයි සපයි. ඒක අහලා බලන්න. ඒ ධර්මයේ තේරුම් ගත්ත උදුවේ ඉන්නෝනේ ඒ අයගෙන් අහලා බලන්න. මේ තේරෙන එකද සප, නොතේරෙන එකද සප කියලා. මොන කවුරු හරි කෙනෙක් බයිනෝ අපිට. ඒක නොතේරෙන නම් හොඳ නැද්ද? ඈ නොතේරුණා නම් හොඳයි. ඈ ඒක නේද ගත්කම තියෙන්නේ. මනසේ ඇතිවෙන සිතුවිලි තේරෙන නිසානේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ නේද? නොතේරෙනවන හොඳයි. මෙතන වෛද්‍යවරු තියෙන නිසා කෑයි දන්නේ මේ එහෙනම් හඳුන නිර්වින්දනය වුණාම හොඳයි නේ කියලා නේද? ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. එහෙම නැහැ. ඉතින් නිදිපෙති දෙකක් අරන් නිදාගත්තාම හරි නේද කියලා. ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒක පිළියමක් නෙමෙයි. ඔබේ මානසික ශක්තියක් වෙනම තියෙනවා. සාංසාරික ආත්මීය දෘෂ්ටිය තුළ සැකසිච්ච ශක්තියක් තියෙන උපාදාන ශක්තියක්. ඒක හරි ප්‍රබලයි. ඒක ඔබ රැවටිලා ඉන්නෝ ඒක මගේ ශක්තියේ කියලා. ඔන්න ඔතන තමයි ලොකු වැරද්දක් වෙලා තියෙන්නේ. මේ හැමෝටම වැහිලා තියෙන්නේ සක්කාය දිට්ඨිය නැවත ඒ දිෂ්ටිය වැහිලා තියෙන්නේ. ඒ දිෂ්ටිය තමන්ගේ කියලා හිතනවා. වැහිච්චයක සක්කාය දිට්ඨිය කියන්නේ තමන්ගේ කියලා හිතනවා. ඒ මනුෂ්‍ය ආත්මයට පුළුවන් ඒ සක්කාය දිට්ඨිය නැමැති ඒ බලය පළවා හරින බලයක් ගොඩනගන්න. ඒ බලය තුල තමයි ලෝකෝත්තර ධර්මයේ තියෙන්නේ. ඒ බලය තුල තමයි ඒ නිවන නිදහස තියෙන්නේ. මේ මනස මමයි මගේ ආත්මය කියලා හිතුවොත් මොකද වෙන්නේ? මනස උපාදානය වෙනවා. මේ වේදනාව මමයි මගේ ආත්මය කියලා හිතුවොත් මොකද වෙන්නේ? වේදනාව උපාදාන වෙනවා. මේ භාවනාව මමයි මගේ ආත්මය කියලා හිතුනොත් මොකද වෙන්නේ? ඒ භාවනාවත් හරින්නේ. මිනිස්සු හැම දිනාටම තියෙන මනසක්. මනස පෙරටු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. මනෝපුබ්බංගම ධම්මා. ඒ කියන්නේ මොකද්ද? මනෝ කියලා කියන්නේ මොකද්ද? මවාගත්. එහෙනම් මේ ලෝකේ හැමෝම මිනිස්සු මවාගෙන ජීවත් වෙන්නේ. ලෝකය ගැන, තමන් ගැන, වටපිටාව ගැන, තමන්ගේ සිතුවිලි ගැන, සියලු දේ ගැනම මොකද්ද අපි කරලා තියෙන්නේ? මවා ගැනීමක්. අපි අධ්‍යාපනය කියලා ලබා ගන්නෙත් මේ මවා ගැනීමම තමයි. ඒක ඉතින් භෞතිකවාදී ක්‍රමයට ගනුදෙනු කරගන්න එක ඕන. ඒක අපි එහෙම කරමුකෝ. එහෙත් අපි එහි තියෙන යථාර්ථය හඳුනගත්තට පස්සේ ඒවයි තුල තියෙන පීඩාව කියන එක අපිට නැති කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් උණු වතුර භාජනයක් අරයි යනකොට මෙහි තියෙන උණු වතුරයි කියලා තේරුම් ගත්තහම මොකද වෙන්නේ? එයාට එහින් ඇති වෙන පීඩාව නැති වෙනවා. ඒකයි ඒ කාර්යයේ තේරුම. ඒ වගේම මේ මනසේ ස්වභාවයේ ජීවිතයේ ස්වභාවයේ තේරුම් ගත්තාම මේ ස්වභාවයේ ඉක්මවුවට පස්සෙත් තමන්ට එවැනි සුවතාවයක් දැනෙනවා. ඉතින් මා ඔබට කුමක් කරන්න කියලාද කියන්නේ? මේ භාවනා වැඩසටහනින් ඔබට අපි කුමක් කරන්න කියලාද කියන්නේ? කම්ම නිරෝධාය සංවත්තති. කර්ම නිරුද්ධ කිරීමේ ක්‍රමවේදය තුළින් තමයි තමන් සැනසීමටපත් වෙන්නේ. ඒකට අක්‍රියාවාදීත්වය නෙමෙයි. ඒකත් තවත් කර්මයක් නේ. අක්‍රියාවාදීත්වයක් නෙමෙයි. ක්‍රියාවාදීත්වයක් නෙමෙයි. ක්‍රියාවාදීත්වයට වැටෙන්නෙත් නෑ ක්‍රියාවාදීට. ඒ කියන්නේ ක්‍රියාවක් මානසික ක්‍රියාවක් ආරම්භ කරන්නෙත් නෑ. ක්‍රියා නොකර සිටින්න ඕන කියන එකක් ආරම්භ කරන්නෙත් නෑ. බලන්න අන්න එහෙම පුරුදු කරන්න. මනසේ ක්‍රියාවක් කරන්න ඕන කියලා එකට වැටෙන්නෙත් නෑ. ක්‍රියා නොකරන්න ඕන කියන තේරෙට වැටෙන්නෙත් නෑ. ඒකයි කියන්නේ අක්‍රියාවාදීයි ක්‍රියාවාදීයි. තේරෙන්නේ නැනේ නේ? තේරෙන්නේ නැති දෙයක්මයි හැමදාම දේශනා කරන්නේ. තේරෙන්න නම් ඔබට තියන්න ඕන කොස්, දෙල්, පොල්, හාල්, පරිප්පු, අල, බතල, මඤ්ඤොක්කා. තේරෙනව නේද? මොකෝ දන්නේ නැති අපි හැමදාම මාකට් යන ඔය අපි දන්නවා. ඒසා කවුරුවත් වරදවා හිතන්න එපා. මේ සාමිනවහන්සේ මේ අපිට මේ ලොකු කම් පෙන්නන්න කියනවා. මේක කියන්නේ හරියට අන්න කියන්න පුළුවන් උපරිමයෙන් මේ කියන්නේ. මං හිතන්නේ මෙච්චර සහැල්ලුවෙන් සරලව කියන කෙනෙක් ඉන්නවද කියලාත් මං දන්නේ. මම දන්නේ හැම ක්‍රමවේදයක්ම යොදලා මට කරන්න පුළුවන් උපරිම සහාය මේ වචනේ මම ලබා දෙන්නේ. ඊට වැඩි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. මේක සංකල්පයක් නම් ඔබේ ජීවිතයේ තැම්පත් කරන්න ඉතාම ලේසි. මේක දෘෂ්ටියක් නම් පුළුවන්. මේ ධර්මයේ තුල වචන නැහැ. මේ ධර්මයේ තුල වචන නැහැ. මොකද වචන කියලා කියන්නේ මනෝමය ධර්මය. නිර්මාණවාදීත්වය. ඒ නිර්මාණය හොනි ඉගෙන ගත්ත අයට තමයි ඒක සංවේදී වෙන්නේ. අපි ඉගෙන ගත්තේ නැති භාෂාවකින් අපිට යමක් ඇහෙනකොට තේරෙන්නේ නැති ඇයි? එහි තුල නිර්මාණය අපි ඒ භාෂාව පිළිබඳව නිර්මාණ අපි තුල නැති නිසා. හැබැයි කවුරු හරි ඒ නිර්මාණය අපි තුල ඇති කළා නම් අපි අවදි වෙනවා. ඒකයි වැඩ පිළිවෙල. වචන වලින් තොරව ධර්ම ඉගෙන ගන්න ඕන. වචන වලින් තොරව භාවනා කරන්න ඕන. වචන වලින් තොරව ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේක සම්මුතියක් නෙමෙයි, මේක පරමාර්ථයක්. සම්මුතියෙන් ඔබ වචන වලින් ඉගෙන ගන්න, ඒක නැතුව ඉගෙන ගන්න බෑනේ. ඉස්කෝලේ යන්න පිළිවෙන්න යන්න බෑනේ වචන වලින් තොරව. පොත් ලියන්න බෑනේ වචන වලින් තොරව. ඉතින් වචන ධර්මයයි කියලා හිතපු නිසා තමයි අද නිවන් දකින්න බැරි. දැන් මේ අපි පොත් පෙල්ලන් ඉන්නෝ 84000ම කමඩේ ගියාගෙන ඉන්නෝ නිවන් දකින්න. මේ මේ මේ මේ බෙන්තේ මේකේ 84000ම තියෙනවා. තව අටුවා ටික හරි මේ තියෙනවා. නේ? දැන් කොටෙද තියෙද තියලා නෙදාගත්තත් මේක අවබෝධ වෙන්නේ නැති ඇයි? වචන වලින් නිවන් දකින්න බෑ. ඉතින් නිවන් දකින්නවයි කියන එක පිළිබඳව තියෙන සංකල්පේම වැරදීනේ නේද? මෙරිලා නූපදීන දහමක් කියලානේ අපි හිතාගෙන ඉන්නේ, ඒක හරි වැරදි. මෙරිලා නූපදීන දහමක් නෙමෙයි. ජීවත් වෙලා ඉද්දිම නොමැරෙන දහමක්. ධර්මයේ දැක්කොත් එයා මැරෙන්නේ. ධර්මයේ දැක්කොත් එයා මැරෙන්නේ නැහැ. ඒක යාට තේරෙනු මැරෙන්න විදියක් නැහැ කියලා. ඇයි මැරෙන්නේ නැත්තේ? මොනෝද මැරෙන්නේ? මගේ නෙමේ නම් ඇස, මගේ නෙමේ නම් ශරීරේ, මගේ නෙමේ නම් මේ කිසි දෙයක්. මම කියලා කෙනෙක් නැහැ නැත්තම් ඒ ස්වභාවය ඉක්මවුවට පස්සේ එයා මැරෙන්නේ මොනෝද? මැරෙන්නේ කිසි දෙයක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්‍රමාදෝ අමත පදං ප්‍රමාදෝ මච්චුනෝ පදං අප්‍රමත්තානමි යන්ති. අප්‍රමාදී තැනත්තා නමි යන්ති. මේ ප්‍රමාදී තැනත්තා කියන්නේ කොහෙද? මේ නතර වෙලා ඉන්නවා ඇස කන නාසය දිව ශරීරේ කියන ලෞකික ලෝකයේ. ඒක තමයි ප්‍රමාදය. ධර්මයේ ප්‍රමාදය දුරු කරලා අප්‍රමාදී වෙනවා කියලා කියන්නේ මේ ලෝකය ඉක්මවීම. කොහොමද ඉක්මවන්නේ? නුවණින්මයි, ප්‍රඥාවින්මයි. තමන්ගේ මානසික සාංශාරික ශක්තියට වඩා ප්‍රබල ශක්තියක්, ගුණයක්, දර්ශන ක්‍රමවේදයක් අපි යොමු කරනවා අපි මෙලවදී ලබා ගන්න සුවිශේෂ ප්‍රඥා මහිමින්. තමි මනස පෝෂණය වෙන්නේ මනෝ සංචේතන ආහාර හැටියට සකසපු වින්දනීය ධර්මතාවයක්. එහෙමත් නැත්නම් අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට වැටෙන. එහෙමත් නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ඒවට වැටෙන දෙයක් ලබා දෙනකොට මනෝ සංචේතන ආහාර නිෂ්පාදනය වෙනවා. ඒ මනෝ සංචේතන ආහාර තුලින් දෘෂ්ටි, සංකල්ප, වචන වලට වැසගෙන තව තවත් යම් පෝෂණය වෙන මමත්වය. ඉතින් මේ අපි මමත්වය නැමැති, මේ තණ්හාව නැමැති මමත්වයේ වැඩකාරයෝ. මමත්වයේ වැඩකාරයෝ. මේ මමත්වයේ පිණිස අපි සේවය කරනවා. ඒ නිසා සමහරලට සුවයක් නොලබා, නිින්දක් නොලබා, පහසුවක් නොලබාම වේගින් වැඩ කරගෙන යනව මමත්වයේ උදෙසා. අවසානයේ මොකද්ද අපිට ලැබෙන්නේ? ලැබෙන දෙයක් නැහැ. කොච්චර දුර ගිහිල්ලා බැලුවත් මොනවද ලැබිලා තියෙන්නේ කියලා ලැබිච්ච දෙයක් නැහැ. ඒකයි ස්වභාවය. මේක සම්මුති ධර්ම නෙමෙයි, මේක පරමාර්ථ ධර්මයක්. පරමාර්ථයෙන් කරුණු තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ ඔබ පැලක හිටියත් පැලේ සන්තෝෂයෙන් ඉඳීවි. ඔබ මාලිගාවක සිටියත් ඔබ මාලිගාවේ සන්තෝෂයෙන් සිටීවි. නිතරම මම සිතනවා මම භාවනා කරනවා කියන එකෙන් නිදහස් වන්න. මම ඉදිරිපත් කර ගැනීමෙන් කර්මය කියන එක ඉදිරිපත් කර ගැනීමෙන් ක්‍රියා නොකරන්න ඕන. චේතනාව කියන එක ඉදිරිපත් කර ගැනීමෙන් ක්‍රියා නොකරන්න ඕන. ඒ තමයි ඔබගේ මමත්වය දියකර හරින ක්‍රමවේදය. දැන් දියකර හරින්නට ගියොත් ඒත් ඔබ බැඳිනවා. නිකන් සිටියොත් ඒත් ඔබ බැඳිනවා. රැඳී සිටින්නත් එපා, තරණය කරන්නත් එපා, ඉන්න විදියට ඉන්නත් එපා, ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, ඇලීම් ගැටීම් වලින් තොරව ජීවත් වන්නත් එපා. නිතරම ඔබ අවේදීත තත්වයකටපත් වෙන්න. එතනයි ඔබේ ස්වභාවික දර්ශනය තියෙන්නේ. තථාගත දර්ශනය තියෙන්නේ එතනයි. ඒ තථාගත දර්ශනය තුළින් ඔබේ හිත දකින්න, ලෝකය දකින්න, ජීවත් වන්න පුළුවන්. අධ්‍යාත්මික වෙනසක් ඇති කර ගැනීම දක්වා ඔබ යම් වෙහෙසක් මහන්සියක් ගත යුතුයි. ඒත් ඒ වෙනස ඇති වුණාට පස්සේ කළ යුතු කිසිදු කාර්යක් නැහැ. පාඩුවේ ඉන්නකොට ඉබේට මනස සංසුන් වෙනවා. උවමනාවෙන් යමක් මෙනෙහි කරන්නේ නැත්තම් යමක් ග්‍රහණය කරලා මෙනෙහි කරන්නේ නැත්නම් පාඩුවේ ස්වභාවයෙන්ම මනස සංසුන් වෙනවා. තමයි ස්වභාවය කියන්නේ සත්වයේ පුජ්‍යලේ කෙනෙක් හැටියට පාලනය කරන්න නැති අවස්ථාවට එනවා. ඒකට තමයි කියන්නේ මේ ආර්ය මාර්ගය කියලා කියන්නේ ඒකට. ඊළඟට මේ ආර්ය මාර්ගය තුල ප්‍රකට වීම තුල ක්‍රමානුකූලව සංයෝජන 10ක් දුරු වීගෙන යනවා. ඉතින් විශේෂයෙන් කෙනෙකුට පුළුවන් නම් නියත වශයෙන් සතර අපාගාමීත්වයේ නිදහස් වෙන මේ අපූර්ව අවබෝධය කියන එක පහළ කරගන්න එක බොහොමත්ම වටිනවා. විවෘත මනසෙන් ධර්මය ගවේෂණය කරන්න ඕන. විවෘත මනසෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ විවෘතත්වය තුළ තමයි තමන් ජයග්‍රහණ ලබන්නේ. දැන් අපි යමක් දිහා මේක මෙහෙමයි කියලා බලන්න ගියොත් මේ විදියට පේන්නේ. ඒ නිසා අපිට මුණ ගැහෙන තුරු ධර්මය අපි මේ විදියයි කියලා කල්පනා කරන්නේ. මේ භාවනා පිළිබඳ වුණත් අපේ දේශනා පිළිබඳ වුණත් ඒකයි. මේක හොඳත් නෙමෙයි නරකත් නෙමෙයි. මධ්‍යස්ථවත් නෙමෙයි. අපිම හොඳින් නුවණින් ස්පර්ශ කරලා අඩුවක් තියෙනවා නම් ඒ අඩුව දකින්න, නිවැරදි දෙයක් තියෙනවා නම් නිවැරදි දේ දකින්න, ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් තියෙනවා නම් ඒ ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒකයි වැදගත් කාරණේ බවට පත් වෙන්නේ. මේක ගැඹුරු ධර්මයක්. අපි වුණත් මහත් වෙහසක් දුකක් විඳලා තේරුම් ගත්ත දෙයක්. ඒ නිසා ඔබත් ගොඩක් මහන්සි වෙන්න ඕන. මේ ලෝකේ තියෙන ලොකුම බැඳීම, ලොකුම තේරුම් ගන්න අපහසුම කාර්යය මොකද්ද කියලා හුවොත් ඒ තමයි මේ අවිද්‍යාව, මමත්වයේ කියන එක තමයි තේරුම් ගන්න අපහසුම කාර්යය. දැන් මෙහෙට ඇවිල්ලා තියෙනවා ගොඩාක් භාවනා තැන්වල ගිහිල්ලා භාවනා කරලා ඇති වෙලා ඉච්ඡාය තියෙන. ඒගොල්ලෝ සෑහීමටපත් වුණා අපේ ස්ථාන වලින් ආයි දැන් තැන් වලට දුවන ගතිය නැති වෙලා තියෙනවා. ඒ තරම් වටින ධර්මයක් තමන්ව පූර්ණත්වයට පත් කරවන සෑහීමට පත් කරවන ධර්මයක්. ඒක තාම වටින කාරණයක්. ඒ නිසා ඔබ මේ දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම උදෙසා වන කාර්යභාරයේ ඊයේ දෙන්නට අවශ්‍යයි. එයා ප්‍රමාදීව ගොඩනගා ගන්නට හැම දිනාටම ශක්තිය වාසනාව භාග්‍ය ලැබේ.